بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت وأخرت අහස පැලුණු විට ග්‍රහයෝ හැලුණු විට මුහුදු පුපුරවනු ලබන විට මිනී වලවල් පෙරලා දමනු ලබන විට ජීවත් වෙමින් සිටින විට පෙර කළ දෑ හා පසු කළ දෑ සෑම ආත්මයක්ම මැනවින් දැනගනි. යා අයියුහල් ඉන්සානු මා ගර්වක බි රබ්බිකල් කරීම් අල්ලදි ඛලකක ෆසවාක ෆඅදලක في أي صورة ما شاء ركبك كلا بل تكذبون بالدين وإن عليكم لحافظين كراما كاتبين يعلمون ما تفعلون أهو منسا نبت أبكارك له ත්‍යාගශීලී වූ නුඹේ පරමාධිපතියා කෙරෙහි නොසැලකිලිමත්ව සිටීමට නුඹ රවටා දැමුවේ කුමක්ද? ඔහු කෙසේ දෙයක් නුඹව මවා අවයවයන් නිසියාකාරව පිහිටන ලෙස නුඹව හැඩගස්වා නුඹට ගැළපෙනසේ අවයවයන් සකස් කළේය. කුමන හැඩයකින් හැඩගැස්විය යුතුද යන්න ඔහු සිතන්නේද? ඔහු නුඹව ඒ අයුරින්ම සකසා හැඩගැස්ුවේය. එසේ නොවිය යුතුයි. එහෙත් නුඹලා ප්‍රතිඵල ලබා දීම බොරුවක් යයි ප්‍රකාශ කරන්නෙහුය. සැබවින්ම නුඹලා කෙරෙහි නුඹලාගේ ක්‍රියාවන් අධීක්ෂණය කරන මලක්වරුන් සිටිති. ඔවුහු ගෞරවයට පාත්‍ර වූ නුඹලාගේ ක්‍රියාවන් හා කතා කරන දෑ සටහන් කරුවෝ විති. නුඹලා කරන දෑ ඔවුහු දනිති. إن الأبرار لفي نعيم وإن الفجار لفي جحيم يصلونها يوم الدين وما هم عنها بغائبين وما أدراك ما يوم الدين ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله سببين ما يحبات پودگلئو سبته هي سيتتي تاود سببين ما أپراد کروو نرأيه هي سيتتي ප්‍රතිඵල ලබා දෙන්නා වූ දින ඔවුහු එහි පිවිසෙති. ඔවුන් එයින් බැහැරවන්නන් ලෙස සිටින්නෝ නොවිති. ප්‍රතිඵල පිරිනමන එම දිනය කුමක්දැයි නුඹට හඳුන්වා දෙන්නේ කුමක්ද? අනතුරුව ප්‍රතිඵල පිරිනමන එම දිනය කුමක්දැයි නුඹට හඳුන්වා දෙන්නේ කුමක්ද? කිසිම ආත්මයක් තවත් ආත්මයකට උදව් උපකාර කිරීමට උරුමකම් නොමැති දිනයයි. එදින සියලු කාර්යයන් අල්ලාහ් තසතුවේ.